නියෝජකතානායක තුමනි මොන කැසිනෝ ශාලාවටද මිලියන 1000 බද්ද ගැහුවා බය කරලා බද්ද ගේනවා කියලා යටින් ගානගත් ඒක කරගත් සුපිරිවාසු බද්ද ගහලා කිව්වා මේක සරදියල් ගෑවැයක් කිව්වා ලොකු අයගෙන් අරගෙන පොඩි අයට මෙතන අයවැයක් කියලා කිව්වා දැන් සුපිරිවාසු බද්ද කාටද ගැහුවේ ඔබතුමාට ගැහුවා වැදුනද නෑනේ දැන් චන්ද්‍රිකා ටීවී තියෙන ආයතනවලට රුපියල් මිලියන 1000ක බද්දක් ගහනවා කියලා මාස 10ක් ගත වෙලා තිබෙනවා ඊළඟ ක්‍රීඩා සඳහා වෙන්නු ආයතනයන් සඳහා දැන් තමුනාසලා ගහනවද මේ ඔබතුමා මාස දෙකෙන් ඔබතුමාගේ મંદિરයටත් එක්ක ගෙවන්න සූදානම් නම් හොඳයි ප්‍රශ්නයක් නෑ මේක නෙමෙයි ජනවාරි මාසයට වෙන්ද පරාදක එනිසා තමුනාසලා යලි පරණ සෙල්ලම පාර්ලිමේන්තුවට ගේන්න දරන උත්සාහයක් තමයි පළවෙනි මුදල් පනත ගෙනලා පෙන්නුම් කරලා තිබෙන්නේ. දැන් ගොඩාක් දේවල් කරු නියෝජ්‍ය කතානින්ද වාසියට කන් ඇහෙන්නේ මේගොල්ලන්. ගොඩාක් ඒවා පේනවා වාසියට. ගොඩාක් ඒවා ඇහෙනවා වාසියට. ගොඩාක් දේවල් අමතක වෙනවා වාසියට. බීරි යලි ඉස්සරහ පේලියම. කෙනෙක් බීරි නෑ මම දන්න කෙනෙක් ඉන්නවා.